සත්නාම ශ්‍රීවාහේ ගුරු සාහෙබ ජී ජයතසරී මහල්ලා චෞත්තා කාරු පැහැල්ලා චෝපදේ එත්ත ඕවංකාර සත්ත ගෝර ප්‍රසාද රතන නාම හර බස්සයා ගෝර හාත තරයෝ මේරා මත්තා ජනම ජනමකේ කෙල දෙක්හ දොක උත්තරේ ගෝර නාමෝදීයෝරෙන් ලත්තා මේරාහියරයි රතන නාම හර බස්සයා ගෝර හාතෝ පරයෝ මේරා මත්තා ජනම ජනමකේ කෙල බෙක දුක් උත්තරේ ගෝර නාමෝ දියෝ රෙන් ලත්තා මේරේ මාන පාජුරාම නාම සබේ අර්ථා ගෝර පුරා හාරේ නාම දෘඩායයා දෙන නාවා ජීවන බෙරතා රහෝ දෙන ගෝර මූඩ පයේ හා මන මොක්ක තේ මෝහ මායා නෙත් පත්තා තෙන සාදු චරණ සේවේ කබහු තෙන සබ ජනම අකත් ජන සාදු චරණ සාද පග සේවේ තෙන සඵලයෝ ජනම සනත්තා මෝකෝ කිජ්ජා දාස दास दासन को हारे दया तारे जगन्नाथा हम अंधुले ज्ञानहीन अज्ञानी क्यों चल है मार्ग पंथा हम अंधुले कौ गुर अंचल दीजा जान नानक चल है मिलंथा हम अंधुले ज्ञानहीन अज्ञानी क्यों चल है मार्ग पंथा हम अंधुले को गुर अंचल दीजा जान नानक चल है मिलंथा वाहेगुरु जी का खालसा वाहेगुरु जी की फतेह जैत सरी महला चौथा घर पहला चौपदे एक ओंकार सत गुर प्रसाद मेरा हियरा रतन नाम हारे बसिया गोर हाथ धरियो मेरा माथा जन्म जन्म के किल देख दुखी उतरे गोरे नाम दियो रिन लाथा